මේ ව්‍යසනය කියන එක වෙන ධම්මතුරක් වෙනත් ආසදාවක් වගේ නෙවෙයි. වතාවක් සිද්ධ වුණේ ලංකාවේ යම් යම් දේවල් තියෙන ආරක්ෂකවල නිගමනයන් නියාමනයන් එක කටයුතු කරන්න. ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඒ ප්‍රදේශයේ ආරක්ෂිතයි කියන තේ අපිට වෙනත් කටයුතු කරන්න බැහැ. ජනතාව මේ පත්‍රයේ තේරුම් අරගෙන සහයෝගී දීමින් කටයුතු කරගන්න මම විශ්වාස කරනවා. මොකද නිලධාරීන් අස් දෙනා බැගින් යොදවනවා ඒ ගම්වලට අද 10 තියෙන පස්සේ අද අපි විශේෂයෙන් කටයුතු කරගෙන යන්නේ ජල සම්පත් මණ්ඩලයේ කඳවුර ඇතුළේ තියෙන කුණුවලට ජලය පොම්ප කරලා ඒ ගැටලුවක් නැත්නම් ජලය යටපත් කරන්න. අද හවස වෙනකොට බොහෝ දුරට ඉතුරු ට්‍රාන්ස්ෆෝමර්ස් ටික හයි කරලා විදුලිය ලබා දීම කටයුතු කරනවා. විදුලිය ලබා දෙන්න තැළ වෙනවා. ඉදිරි පැය 48 ට සම්පූර්ණයෙන් මේ සාමාන්‍ය තත්ත්වයට ගන්න අපි කටයුතු කරමු.